පරාජිත වූවා කියන සොයිස ටීම් එක දේශීතයිශි. ඒ කියන්නේ රටට අවශ්‍ය කණ්ඩායමක් ඒක මේ මොහොතේ. ඒ කියන්නේ ඒගොල්ලන් අපි බහුතිස්ම කරලා පුනරුත්ථාපනය කරලා ගන්න තැන් තියනවා නම් ගන්න ඕනේ. ඒක ඇත්ත. හැබැයි ඒගොල්ලන් ගැනීම ඕකේ ඕක ගන්න ඕනේ. ඒ ගැනීම මෛත්‍රීපාල සිරිසේන රටට ද්‍රෝහි වීමක් කරතෙන් නෙමෙයි නරකාර්ථයකින් මේක හොඳ එකක් කියන. පරාජිතයන් කියලා හිටන් අපි ඒක තලුමරමරා ඉඳලා ඒ ගමන වළක්වන්න අපි යන්න ඕනේ. පරාජිතයන් ගන්න එපා කියන කතාවට පරාජිතයන් ඌ පමණින් මෝ පරාජු සියලු දෙනාම එකම වල්ලට දාලා එකම බකට් එකට දාලා තීඳු ගන්න උවමනාවක් නැහැ. පරාජිතයන් අතරේ දූෂිත චෝදනා එල්ල වූවන්ව නොගත යුතුයි. ඒකට ප්‍රවේශම් වීම ඕකේ. හරි. ඒ වගේම පරාද නොවුනත් පරාද නොවී දිනලාවත් දූෂිත නම් ඇමතිකන් නොදිය යුතුයි. ඒ වගේම පරාජිත වූවන්යයි කියලා හිටන් අය අරගත්ත අය අතරින් දූෂිත නැත්තම් ඒගොල්ලෝ ජාතික ලැස්තු මන්ත්‍රීකම් දුන්නු ඇමතිකන් දිය යුතුයි.